ඔවුන් තවත් පර්යේෂණක් කීපයකින් යුත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් වැදගත්ම දේ විදිහට සඳහන් වෙන්නේ කොස්මික් රේ එක්ස්පෝෂර් ඒජ්, ඒ කියන්නේ අභ්‍යවකාශයේ මේව නැත්නම් විශ්වයේ මේක කොයිතරම් කාලයක් ගමන් කරාද කියන කාරණය සඳහා කරන පරීක්ෂණයක්. යම්කිසි විදිහකට වර්ගාකාරක වේවා, උල්කාපාත කොටසක වේවා, යම් ග්‍රහක කොටසක වේවා, ඒවා මේ විශ්වයේ සැරිසරන කාලය ඇතුළතදී විශේෂයෙන් නොයෙකුත් සූර්ය සුළං වලින් එන නොයෙකුත් කිරණ තියෙනවා, ඒ වගේම මන්දාකිනි ගැටීම් තරු ගැටීම් නිසා තියෙන විශ්වයේ කිරණ තියෙන, ඒ වගේ දේවල් වලට කොයිතරම් ප්‍රමාණයක් නිරාවරණය වුණාද කියලා සොයා බලන ගම සංකීර්ණ පරීක්ෂණයක්. ඒ හරහා මෙය විශ්වීය ප්‍රබලයක් හරහා පැමිණේ කියන කාරණය බොහෝ සෙයින් ඔප්පු කළ හැකි බවයි ඔහු පවසන්නේ.